දැන් කයේ නිවීම දෙස බලන්න. කයේ නිවීම දෙස බලනකොට අපට තියෙන සතර ඉරියව්වනේ. උඩාදුරට සතර ඉරියව්වේ නිවීම බලනවා. ඒ බලන ක්‍රමවේදය කොයි ආකාරයෙන්ද තේරෙන විදිය කියන්න මට. තාම කාරණා වැටහුන්නේ කමක් නැහැ. 10 වාරයක් වැරදුනත් ගුරුවරයෙක් වශයෙන් මම කම්පා වෙන්නේ නැහැ. මම දුක් වෙන්නේත් නැහැ. ඒක ලැජ්ජාවට හේතුවකුත් නෙමෙයි. 1001 වාරේ හරි ගියා නම් අර 10 වාරයක් වැරදුනාට වඩා ප්‍රීතිය වැඩිලු. හරි ගියා. කමක් නැහැ. නැවත හොඳට හිතලා කියන්න සතර ඉරියව්වෙන් කයේ නිවීම දෙස බලනවා කියන ක්‍රියාවලිය වඩා සාර්ථකව කෙසේ කළ යුතුද? උදාහරණයක් දුන්නොත් මේ මම හිතන්නේ නිවැරදි උත්තරයක් දෙන්න පුළුවන්. දැන් මට පිපාසයි. ගොඩාක් වතුර වුණේ මට. මම කියනවා මේ ආස්මත මට වතුර ටිකක් දෙන්න. මාසේ වතුර ටිකක් දෙන්න. වතුර තුල සැනසෙල්ලක් තියනවාද? නෑ නෑ. වතුර කොහෙද සැනසෙල්ලක් තියෙන්නේ? වතුරේ සැනසෙල්ලක් නෑ. එන ඇලදොල ගංගාවල සැනසෙල්ල තියෙන්න ඩපායි. වතුරේ නෑ. වතුර බොණ්ඩ හදන මන් ළඟ සැනසෙල්ලක් තියනවාද? නෑ. මන් ළඟ සැනසෙල්ලක් නෑ. හොඳට අහගන්න ඕනේ. අර ප්‍රශ්නේ එතකොටයි තේරෙන්නේ. මම ගොඩාක් පිපාසයෙන් එනවා. මට වඩා ගොඩාක් වතුර ඕනේ. හැබැයි මේ වතුර ඉල්ලුවාම වතුර වල සැනසෙල්ලක් නෑ. බොන මගේ ළඟත් සැනසෙල්ලක් නෑ. හැබැයි ඒ වතුර මගේ කයට එකතුනාම නිවීමක් දැනෙනවා සිතට. සාහනයක් දැනෙනවා. අන්න එතන සැනසෙල්ලක් තියෙනවා. දැන් අපි බලන්න ඕනේ වතුරේ සැනසෙල්ලද කයේ සැනසෙල්ලද? ඒ කයයි දැන් අර ටික අයින් කරමු. බාහිර නාම රූපයි කයයි. අතර ආයතන 6යි. එමගමක තවත් ආයතන 6 බාහිර නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට බාහිර නාම රූපවල සැනසෙල්ලක් ඒකත් වෙනස් කරමු නිවීමක්. අරක වතුර බාහිර නාම රූප වලට ගත්තා. කය ආයතන 6ට ගත්තා. නම් ටික විතරයි වෙනස් කළේ. අර වතුර කියන එක සද්ධර්ම ලෙස ගත්තා. වතුර සද්ධර්ම ලෙස ගත්තා. එතකොට මේ බාහිර නාම රූප මේ කියන ආයතන 6ත් එක්ක ගනුදෙනු කරනකොට නිවීම තිබුණේ අර නාම රූප වලද කයේද? එහෙම නැත්නම් ආයතනයිද? ආයි වරදුන. මං කියවනේ කයේ තිබුණ නැහැ කියලා. ඒක කයේ තිබුණ නැත්නම් ආයතන 6 තිබිලා නැහැ. අර නාම රූප වල ඒ තිබිලත් නැහැ. මේ නාම රූප දෙක ගනුදෙනු කරනකොට විද්‍යාවක් තියෙනව නේද? ඒ වතුර කියලා මං කිව්වේ අන්න ඒක. ඒ විද්‍යාව තුලින් මේක නිවෙනවා. අතුරා තමයි ඉතින් මොනවා කරන්නේ? දැන් අකුසල තියෙනවනේ ගෙවන්න. ඒ නිසා අතුරුකම් කළා ගෙවනවා. අකුසල ඉවරනම් එයා මිතුරා. දැන් මේක විද්‍යාවෙන් දැක්කාම අර අතුරා පිළිබඳව අපට කලබලයක් තියෙනවද? නිවීමත් නැයි. ඒක තාවකාලික ප්‍රශ්නයක්. අපේ සහෝදර සංගයක ඉන්නවා හරි අසංවරයි. මේ කට්ටියත් එක්ක ඉන්න බෑ කොට හරි වඩින්න ඕනේ. මේ එකක් වෙනවා. නමුත් හිතෙනවා මේ සහෝදර සංගය කවදරි රහත් වුණ. ඒ රාතන් වහන්සේ ළඟ ඉන්න මම මොනතරම් වාසනාවන්තද. උන්වහන්සේ කවදරි වඩයි. කවදරි මේක තේරුම් ගනි. එදාට උන්වහන්සේ තරම් සංවර කෙනෙක් ලෝකෙ කිසිම තැනක නැහැ. එදාට මම දැන් අද පිටත් වුණත් එදා උන්වහන්සේ ළඟ ඉන්න මට අවස්ථාව නැති වෙනවා. ටිකක් ඕලගෙන හිටියාම උන්වහන්සේ රහත් වුණ. රහතන් වහන්සේත් එක්ක මට ඉන්න අවස්ථාව ලැබෙනවායි කියලා දැනගත්තොත් දැන් අර සංවරභාවයේ ප්‍රශ්නයක්ද? මොකද්ද මෙතන තියෙන යථාර්ථය කියලා බැලුවාම බාහිර නාම රූපවල කෙලස් නැහැ. ආයතනවලත් කෙලස් නැහැ. ආයතන 6 නාම රූප ගනුදෙනු කරනකොට අටගන්නා වූ අවිද්‍යාව තුල කෙලස් දෙනවා. දැන් හරියටම ප්‍රශ්නේ තේරුණාද? දැන් අපේ ප්‍රශ්නේ දෙනවා අපි. මේක දැන් අලාරිය පැත්තනේ. ආර්ය පැත්තේ. බාහිර නාම රූපවල නිවීම නැහැ. කයේ පවතින සලායතන වල ඇස කන දිව නාසය සමසිත කින ආයතන 6ත් නිවීම නැහැ. හැබැයි මේ බාහිර නාම රූප සලායතනත් එක්ක ගනුදෙනු කරනකොට හටගන්නා වූ පවතිනා වූ විද්‍යාව තුල නිවීම තියෙනවා. වෙස්සන්තර ජාතකයේ අපිට හොඳ උපමාවක්. භාර්යාව ඕනේ කියන හැමදාම ඉතින් කාට හරි භාර්යාව වුණානේ. අද මට වුණා. තව ටික වෙලාවක මෙයාට වෙනවා. කමන්න අරන් යන්න. එහෙම නැති වුණත් මේක ඊළඟ භවයේ තව කෙනෙකුට අයිති වෙනවා. යන්න කමන්න යන්න කියලා බාර දුන්නා. දරුවෝ ඕනේ කියලා කියනවා. හැමදාම ඉතින් හැමෝටම දරුවෝ වෙලා ඉපදුනා. දැන් මෙතනත් ඉපදුනා. දැන් තව ටිකෙන් ඒගොල්ලන්ට දරුවෙක් වෙනවා. කමන්න අරගෙන යන්න. විද්‍යාව තුල නිවීමක් තියෙනවා. ඇයි? විද්‍යාව තුල අරකින කැළඹිල්ල ඇති වෙන්න, කම්පණ ඇති වෙන්න. තමන්ගේ භාර්යාවට ස්වාමි පුරුෂයාට පිටින් කෙනෙක් සම්බන්ධයක් ඇති කරනවා. ඒකට කියනවා අනියම් සම්බන්ධය. මොකද්ද මේ අනියම් කියලා කියන්නේ? ඒක නීත්‍යානුකූල නැහැ. ඒ අනියම් සම්බන්ධයක් ඇතුණාම අවිද්‍යාව තිබුණොත් කවුරු හරි කෙනෙක් ඝාතනයටපත් වෙන, මැරෙනවා. එමු නැත්නම් නඩුවක් හරි එනවා. විද්‍යාව පාළුනම් කල්පනා කරනවා මේ හැමදේම දුකයි. වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. නමුත් දැන් මේ ප්‍රශ්නේ තියෙන තාක්කල් මට කණ්ඩ බොණ්ඩ දෙන්න අඳින්න මම පොරොන්දු වෙලා තිනවනේ. එහෙනම් ජීවිත කාලේ මේකෙන් නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ. කොයිද කොයි ලෝකේ හරි දෙවියෙක් පාළුණා. දෙවියෙක් පාළුණා ඒ වගකීම බාර අරගෙන මාව නිදහස් කරන්න. ඒ උත්තමයාට මේ කියන සේරම බඩමුට්ටුත් එක්ක බාර දීලා සාදු කියලා බුදුන් සරණ යන්න මට පොටක් පෑදුනා. දැන් මෙයාට මේක ප්‍රශ්නයක්ද? ඇයි? අතන තිබුණේ අවිද්‍යාව, ඒ නිසා එක්කෙනෙක් මැරුණා. මෙතන තිබුණේ විද්‍යාව, සාදු කිව්වා පිටත් උනා. සන්තෝෂෙන් යන්නේ, කිසිම දුකක් නැහැ. එහෙනම් මේ බාහිර නාම රූප සලායතනත් එක්ක ගනුදෙනු කරනකොට හටගන්නේ අවිද්‍යාව නම් ඒක දුක. බාහිර නාම රූප සලායතනත් එක්ක ගනුදෙනු කරනකොට හටගන්නේ විද්‍යාව නම් ඒක නිවීම. ඒක නිවීම. දැන් කියන්න ඔබ වහන්සේගේ ප්‍රශ්නේ. කයේ නිවීම සතර ඉරියව්වෙන් බලනකොට කෙසේ බැලිය යුතුද? උදාහරණයක් මම දෙන්නම්. ඒකට අනුව දැන් කියන්න. දැන් ප්‍රශ්නේ තේරෙන්න ඕනේ. අල්ලනකොටම අල්ලන්නේ වැරදි තැන. ඒ උපමාව සංකීර්ණයිද? තව ටික සරල කරන්නද? දැන් සතර ඉරියව්ව තියෙනවනේ. සතර ඉරියව් මොනවද? ඉතල ඉරියව් ටික අඳුරගන්න එපා. මොකද්ද පළවෙනි ඉරියව්ව? හරි. මම කියන්නද? සීයෙන් වාඩි වීම, සීයෙන් අඩ සීයෙන් නිදා ගැනීම, සීයෙන් ක්‍රියා කිරීම, සීයෙන් ඉට ගැනීම. මේ ටිකමයි මමත් කිව්වේ. දැන් නිදා ගැනීම කිව්වම ගොරෝගොර නිදාගෙන ඉන්න මනුස්සයාට 100 තියෙනවා. දැන් සතර ඉරියව්වෙන් 100 පවත්තන්න ඕනේ කියලාම ඒ ඉරියව්වේ කොහෙද 100 තියෙන්නේ? උස්සගෙන ගියා දැන් නැත්තම් ඒක 100ට ගන්න කොහොමද ඉරියව්ව? ඒක ඉරියව්වට අදාළ නැහැනේ. හිතගෙන නිදි. දැන් මේ ඉරියව්ව තමයි මේක සතර ඉරියව්ව. සතර ඉරියව්වේ 100 කින් ඉරියව්වට එනවද ඒක? වාඩි වෙලා හොඳට බුදි ගොරෝනවා. පුටුවත් එක එල්ලෙනවා. දැන් මේක සතර ඉරියව්වේ 100 පවත්තන ඉරියව්වක් ගන්න පුළුවන්ද? එනං ඒ ඉරියව්ව හතර තුලම 100 තියෙන්න පායි. 100 සම්බන්ධ නැත්නම් ඒක සතර ඉරියව්වට ගන්න නැහැ. ඒක ඒ ඉරියව්වට එනවද? එමෙ එන ධර්මතාවයක් නැහැ නේද? දැන් කියන්න සතර ඉරියව්ව මට අඩ 100ෙන් උනත් ප්‍රශ්නයක් නැහැ. අඩ 100ෙන් මද 100ෙන් උනත් ප්‍රශ්න නැහැ. බයි කොහොමත් 100 පොඩ්ඩක් කර තියෙන්න ඕනේ. ඒ බාහිර දේ පිළිබඳ පොඩි 100ක් තිබුණොත් තමයි ඒ නිදා ගැනීම කිනකර සතර ඉරියව්වට එකතු වෙන්නේ. නැත්නම් එකතු වෙන්නේ නැහැ. ඊළඟ එක එතකොට මේ සතර ඉරියව්වෙන් දැන් කොහොමද මේක වඩන්නේ? මීට කලින් කමඨාන් දේශනාවකින් විස්තර කළා කයට නිවීම දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ සිතට කියලා. දැන් වේදනාව දැනෙන්නේ කයටද සිතටද? හරි. එතකොට දුක දැනෙන්නේ කයට සිතට. සතුට දැනෙන්නේ? ద్వේෂය දැනෙන්නේ? රාගය? කුසල් සිත් පහළ වෙන්නේ? දැන් මෙතන සිත විතරනම් ක්‍රියාත්මක කරන්නේ. දැන් මේ කයේ නිවීම කියලා අපි මොනවද කියන්නේ? කයේ නිවීම කියලා අපි කියවන්නේ මොකද්ද? ඒ කයේ නිවීම. හරි. ඒක ලස්සන වචනයකින් කියන්න පුළුවන්. කයේ නිවීම කියලා අපි කියන්නේ සිතේ නිවීම තුළ පවතින අනවබෝධය. කකුල රිදෙනවයි කියලා කියන්නේ සිතේ වේදනාව පිළිබඳව තියෙන අනවබෝධය. ඒ නිසා තමයි කයේ කියලා එකක් අපි කියන්නේ. ආයතන පිළිබඳ තින අනවබෝධය නිසා ඒ පවතින අවිද්‍යාව නිසා ඒ නිර්වචනේ වැරදි වෙනවා. දැන් මේකත් හදාගන්නකො. මේකත් නිවැරදි කළා. අර උපමාවත් ගත්තා. දැන් කියන්න ඔබ වහන්සේ කමඨාන කොහොමද ඒක පුරුදු කරන්නේ කියලා. දැන් සතර ඉරියව්වක් තියෙනවා. දැන් මේක මොකද්ද? මේ සතර ඉරියව්ව කියලා කියන්නේ කය. කයනේ සතර ඉරියව්ව. එතකොට මූදයි රැල්ලයි දෙකක් නෙමෙයි කයි කියලා අපි දන්නවා. මේ සිත තමයි මේ හැම දෙයකම මුල් වෙලා ක්‍රියාත්මක වෙන්නේ. සිතෙන් තොරව කිසිම දෙයක් දැනගන්න විදියක් නැහැ. දැන් මේ ඔක්කොම අපි දන්නවා. එතකොට මේකෙන සතර ඉරියව්ව, එහෙම නැත්නම් මේ කය බාහිර නාම රූපات එක්ක ගනුදෙනු කරනකොට, දැන් මේක අපි වඩන්නේ සම්මාවක්නේ. එහෙනම් මේක විද්‍යාවනේ. නිවීම කටගන්නවද නැද්ද? ඔන්න ඔය ප්‍රශ්න තමයි මේ වැරදෙන්න හේතුව. දැන් බලන්න. ආය අර කමටානට යනවා. බාහිර නාම රූප සලායතනත් එක්ක ගනුදෙනු කරනකොට අවිද්‍යාව පැවතුනොත් අරකින කම්පාව, දුක, කැළඹිල්ල, පීඩනේ ඒ ටික තියෙනවා. බාහිර නාම රූප සලායතන අය දන්නව නේද? සලායතන හයත් එක්ක ගනුදෙනු කරනකොට විද්‍යාව පවතිනව නම් නිවීමක් ඇති වෙනවා. දැන් ඔබ වහන්සේ වඩන්නේ ආර්යක. ආර්ය එකක් නේද මේ කමඨාන අපි රාත් වෙන්නනේ මේ ඔක්කොම අත්හැරලා යන්න නිදාස් වෙන්න හදන්නේ. එතකොට මේ ආර්ය කමඨානක් වඩනවා. බාහිර නාම රූප ආයතන්ට බාහිර නාම රූප සලායතන අයත් එක්ක ගනුදෙනු කරනකොට දැන් වඩන්නේ මොනවද? ආර්ය එකක්. නාම රූප සලායතනත් එක්ක ගනුදෙනු කරනකොට විද්‍යාව පවතිනවන්නම් මොනවද තියෙන්න ඕනේ? ඔව්. එතකොට ඒ නිවීම නේද අපේ සිත? ඒක නේද දැනගන්න ඕනේ. කයේ ක්‍රියාකාරීත්වයේ නිවීම නෙමෙයි. ඒ ක්‍රියාකාරීත්වය නිසා සිතේ අටගන්නා වූ නිවීම. ඇයි? කයේ නිවීමක් නැහැ. අපි ඉස්සෙල්ලාම පළවෙනි පටන් ගන්නකොටම කිව්වා කයේ නිවීමක් නැහැ කියලා. කයේ නිවීමක් නැත්තම් අපි කයේ නිවීම කියලා ගන්නවයි කියලා කියන්නේ සිතේ අනවබෝධය නිසා අටගත්ත දැනුමක් අවබෝධයක්. ඒ අවබෝධය තුළ දෝෂයක් තියෙනවා. ඇයි? එයා නිවැරදිව නෙමෙයි ඒක තේරුම් ගත්තේ. එයා තේරුම් ගත්ත ක්‍රමේ අර සිතේ තියෙන අනවබෝධයෙන් ගත්ත එකක්. දැන් පැහැදිලිද කමටහන්? කොතනද වැරදුන? හරියටම කියන්නේ වැරදිච්ච තැන. එතන තමයි වැරදුන. හරියටම එතන තමයි වැරදුන. දශමයක් එයාට ගියෙත් නෑ, දශමයක් මෙයාට ගියෙත් නෑ. කයේ ක්‍රියාකාරීත්වය තුළ නිවීමක් දත වේසුණා. කය ක්‍රියාත්මක කරවල ඒක තුළ එහෙම නිවීමක් හැදෙන්නේ නෑ. ක්‍රියාව තුළ කොහොමද නිවීමක් ඇති වෙන්නේ? එහෙම බුදුවරු දේශනා කරලා නැහැ. ක්‍රියාව විරහිත වුණාම, ක්‍රියාව නිරෝධ වුණාම නිවීමක් ඇති වෙන්නේ. ක්‍රියාව තුළ කොහොමද නිවීමක් අටගන්නේ? හැබැයි ඒ ක්‍රියාව තුළ ඇලීම ගැටීම නැති වුණාම කයට නිවීමක් දැනෙනවා. අන්න ඒකයි බලන්න කිව්වේ. එතනයි සිය තියන්න කිව්වේ. සතර ඉරියව්ව තුළ නිවීමක් කවදාවත් අටගන්නේ. ක්‍රියාව කරනවා කියන්නේ මෙයා පවතිනවා කියන එක. භවේ යනවා කියන එක. ආයි කොහොමද නිවීමක් අටගන්නේ? හැබැයි ඒක විද්‍යාවෙන් නම් වෙන්නේ නාම රූප ගනුදෙනුව. ඒ ආයතන අය මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට පවතින්නේ විද්‍යාව නම්. එතන ඇලීම් ගැටීම් තියනවද? එහෙනම් නිවීමක් අට ගන්නවා. අන්න එහි නිවීමයි බලන්න ඕනේ. මේක පළවෙනි පියවර. දෙවෙනි පියවරක් කියලා දෙනවා. දැන් නාම රූප තියෙනවා. ආයතන අය තියෙනවා. මේ දෙක ගනුදෙනු කරනවා. විද්‍යාව අට ගන්නවා. එහෙම නැත්නම් විද්‍යාව පවතිනවා. දැන් මොකද ආවේ? දැන් මේ නිවීම හටගත්තනේ. මේ නිවීම පවතිනවද දීර්ඝකාලිනව? ඇයි පවතින්නේ නැත්තේ? හරියටම හරි. ලෝකෙ හැමදේම වෙනස් වෙනවා භ්‍රමණය වෙන නිසා. එහෙනම් මේ නිවීම తాවකාලිකයි. හැබැයි හැම ගනුදෙනුවක් තුළම නිවීම කටගන්නවනේ. නිවීමක් නැත්තම් මොනකද්ද වෙලා තියෙන්නේ? අනිවාර්යයෙන්ම එක්ක ඇලුනා නැත්නම් ගැටුනා. ඒ නිසා කැළඹීමක් ආවා, පටිගයක් ආවා, එහෙම නැත්නම් කම්පනයක් ආවා, පීඩනයක් ආවා, මොන හරි එකක් ආවා. අවිවේකී හරි ඇති වුණා. දැන් මේකිනකම මානසික ප්‍රශ්නනේ. මේ ඔක්කොම ආවේ ඇයි? අර නිවීම නැති නිසානේ. ඇයි නිවීම නැති වුනේ? හරියටම හරි. අවිද්‍යාව අටගත්තා. අවිද්‍යාව අටගත්ත නිසා එක්ක ඇලුනා නැත්නම් ගැටුනා. අනේ මේක මාර නිවීම කියලා වැඩක් නෑ. මේ විදිහට ඉන්න තිබුණා නිවන් දකින්නත් ඕනේ නැහැ. දැන් මොකද උනේ? අවිද්‍යාව පහළ වුණා. දැන් හැලුණා. කොච්චර බැලුවා මේ කයේ නිවීම කටගන්නේ මොන නැනි කියලා දක්මිතිත් එක්ක කනවා. දැන් එයාට තරහා. දැන් මේ කියන නාම රූප ගනුදෙනු තුළ මොනවද අටගත්තේ? දැන් මොකද ඒක නිසා ආවේ? පටිගය, ගැටීම. එතන අර සුවේ නිසා ඇලීමක් ආවා. මෙතන ඒක හරියට වැඩෙන්නේ නැහැ කියනකොට ගැටීමක් ආවා. මේ ප්‍රශ්න දෙකම තියෙනවද නැද්ද? ඇයි ඒක තියෙන්නේ? එයා තාම හරියටම නිවීම කියන්නේ මොකද්ද? කයේ නිවීම දෙස සිත පීඨවා බලනවා කියන එක යා දන්නේ. කයේ නිවීම දෙස බලනවා කියන එක දන්නේ. කයේ නිවීම මත සිත පීඨා සිය පවත්නවා කියන මේ ඔක්කොම එකයි පොඩි පොඩි වෙනස් තියෙනවා. කයේ නිවීම දෙස බලනවා කියන එක නම් සෝතාපන්න තමයි වෙන්නේ. කයේ නිවීම මත සිය පවත්න කෙනා සකෘදාගාමී වෙනවා. කයේ නිවීම මත සිත පීඨා සිය පවත්න කෙනා අනාගාමී වෙනවා. එතකොට දැන් මේක එකම කමඨාන මාර්ගඵල තුනකට පාර කැපිලා තියෙන්නේ. ඇයි ඒ කමඨාන තුළ පොඩි පොඩි වෙනස්කම්? පළවෙනි එකද කෙලිම පටලියයි. දෙවෙනි එකද ස්පර්ශය. ඇයි? කයේ නිවීම දෙස බලන්න. කයේ නිවීම දෙස බලන්නයි කියලා කියන්නේ කෙලිම පටලිය එතන ඉලක්ක කරේ. එහෙනම් යට සාමාන්‍ය සම්මාදිට්ඨියක් හැදෙනවා. සෝතාපන්න වෙනවා. සතර අපායෙන් නිදහස් වෙනවා. කයේ නිවීම මත සිය පීඨවන්න, සිත පීඨවන්න කියලා කියනවා. දැන් මෙතන මොකද? ස්පර්ශයට දුන්නේ යාට කමටාන. අර සිත අර කයේ ක්‍රියාවලියත් එක්ක ස්පර්ශ වෙනවනේ. ඕක තමයි කමටාන. එහෙනම් එයා සකෘදාගාමිනේ. කයේ නිවීම මත සිත පීඨවනවා ස්පර්ශ. සිත පීඨා ඒ මත සිය පවත්නවා. එහෙම නැත්නම් කයේ නිවීම මත සිත පීඨා සිය පවත්න්න. දැන් අර ස්පර්ශයේ තිනවනේ. ඒ ස්පර්ශේ ක්‍රියාවලිය කරේ තමයි සිය පවත්න්නේ. ඒකට අවු වෙන්නේ නැහැ. එයා අනාගාමි කමඨාණත් මේ වඩන්නේ. එකම ක්‍රියාවලිය. එකම වාක්‍ය එකම දේ තමයි මේ වඩන්නේ. හැබැයි වඩන දේ තුල විශාල වෙනසක් තියෙනවා. ඒ කමඨානේ වාක්‍යයක් වෙනස් වෙනකොට කෙලින්ම අර ඵලය වෙනස්. පිටි ටිකක් අරගෙන වතුර ටිකක් දාලා හනනවා. ඇදෙන්නේ මොනවද? රොටි. පිටි ටිකක් දාලා වතුර ටිකක් වැඩි කරනවා. අරකට දැම්ම වාගේ 3 ගුණයක් විතර වතුර දාන්න. මොනවද ඇදෙන්නේ? සාමාන්‍යයෙන් තෝසේ ඇදෙනවා. ඇයි රොටි ඇදෙන්නේ නැහැ? රොටි හදන්න බෑ ඒකෙන්. වතුර ටිකක් මේ පිටි ටිකක් දාලා වතුර ඕන වඩා වැඩි කරනවා. මොනවද ඇදෙන්නේ කියලා අහුවාම කියනවා මේ මේකෙන් පාප් ඇදෙනවා. එකම පිටි එකම වතුර. අදයි ප්‍රමාණයන් වෙනස් වෙනකොට නිස්පාදනය වෙනස් වෙනවද නැද්ද? මේක තමයි ධර්මතාවය. පොඩි හදාසක් වෙනස් වුණොත් පුංචි ධර්මකාරණාවක තියෙන වැටහිම වෙනස් වුණොත් සම්පූර්ණ ඵලය වෙනස් වෙනවා. ඵලය වෙනස් වෙනවා. දැන් අපි වඩන්නේ මොනවද? කයේ නිවීම දෙස බලනවා. කයේ නිවීම දෙස බලනවා. දැන් ඒ කයේ නිවීම කියලා කයේ කියලා කියන්නේ මොකද්ද? සතර ඉරියව්වනේ. කය කියලා කිව්වට අපිට නිකන් ගහක් ගලක් වගේ ගන්න බෑ. ඒක පටවි ධාතුවක්. ඒක ඉරියව් හතරකින් තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. කයේ නිවීම කියලා කියන්නේ මේ ඉරියව් හතර තුල නිවීම බලන්න නම් නිවීම නිකන් බලන්න බෑ. කරවල කාමරයක තਿੱත්ත කරවල කාමරයක මනසේ දාලා තියෙන ඉරියව් බලන්න පුළුවන්ද? පුළුවන්. ගොඩාක් ප්‍රඥාව තියෙන්න ඕනේ. එහෙමත් රාත් වෙච්ච කට්ටිය ඉන්නවා. කූඩු කරලා වාලා තින ඇතුලේ රාත් වෙනවා. මෙච්චර අවබෝධයක් අපිට නෑ. එහෙනම් අපි මොකද්ද කරන්නේ? මේ කය කියන සතර ඉරියව්ව අපි සමාන කරන සතර ඉරියව්ව සමාන සලායතන. බාහිර ලෝකයේ සමානයි නාම රූප. නාම රූප සලායතනත් එක්ක ගනුදෙනු කරනකොට පවතින විද්‍යාවට අනුව ඒ විද්‍යාවේ ප්‍රතිසතයට අනුව නිවීම පට ගන්නවා. මෙන්න මේ නිවීම විතරයි බලන්නේ. එතකොට එයා කයෙන් නිවෙනවා. කයෙන් කියලා කියන්නේ පටවියෙන් නිවෙනවා. ඒ කියන්නේ එයා මේ පටවි මට්ටමේ අයිතිය අයිමි කරගන්නවා. සෝතාපන්න වෙනවා. සම්මාදී. එහෙම වෙච්ච කෙනෙක් දැනගන්න. දැන් මීටරයක් ඕනේ අපට. ඒක හරියට වැඩුණාද? මේ කින කමඨාන මන්තුල තියනවාද? හරියටම දැනගන්න පුළුවන් කයේ නිවිච්ච කෙනාට ඥාන පිරිමි ભેද තියනවාද? ඇලිම් ගැටිම් තියනවාද? එතකොට එයා ඕනවට වඩා මිනිසුත් එක්ක ප්‍රශ්න වලට යනවාද? අනිත් අයගේ දුර්වලකම් වලට උඩපයින්නවාද? නැහැ. එහෙනම් මේ දේ තුලින් යට තියෙන පටවි මට්ටමේ ප්‍රශ්න ඔක්කොම විසඳිලානේ මගේ. අර හාමුදුරන්ගේ කිසිම සීලයක් නැහැ. නමුත් මම බනින්නේ නැහැ. හොඳට ඉන්න හැවිලා ඉන්න තේත් බොනවා. උන්වහන්සේ භාගයක් වළඳලා දුන්නම ඒකත් බොනවා. බනින්න, නිඳා කරන්න, අපහාස කරන්න, අඩුපාඩු වෙන තැනක විවේචනය කරන්න. මොකද්ද උනේ මට? පටවිය නිදාස් වෙලා යා. හැබැයි නිදාස් වුණාට ඒ චරිතයට කැමති නෑ. ඒ කියන්නේ තාම ස්පර්ශය තියෙනවා යතුල. ඒක තියෙන නමුත් අර පටවිය න හොඳට ඉන්න හැවිලා ඉන්න හොඳට කතා කරන. හැබැයි යත් එක ජීවත් වෙන්න කැමති නෑ. එකට යන්න කැමති නෑ. හැබැයි ප්‍රශ්නෙකුත් නේකට දැන් වළඳනවා ඉනාවන දැක්කා හොඳට ආචාරය කරනවා යනකොට ආ එහෙමද ගිලා එන්න ඕනේ කියලා කියනවා හොඳට කතා හබ ඇතුලේ අර ප්‍රශ්නේ තියෙනවා පටවිය නිදාස් නම් එයා පටවි ගනුදෙන වලින් පටවි සත්‍යයෙන් එයාගේ තියෙන මානසිකත්වේ නිදාස් වෙලා නම් ඒ කමටන් ඉවරයි ඒක වඩලා ඉවරයි ඒක තමයි මීටරේ ඒකෙන් තමයි මනගන්නේ එහෙම තාම මේ ප්‍රශ්නේ විසඳිලා නැත්නම් අර කියන එක තාම හරියට වැඩිලා නැහැ ඒ කමඨාන නිවැරදිව වැඩිලා නැහැ. ඒ අවබෝධය අපි තුල තාම පාළ වෙලා නැහැ. දැන් මම මේ කියපු ප්‍රශ්න ඔක්කොම තියෙනවා නේද? කෙනෙක්ගේ අඩුපාඩුවක් දකින්නකොට අපි කලබල වෙනවනේ. මොනාර චෛතසිකයක් එනකොට අපිට කමඨාන් අමතක වෙනවනේ. ඒ කියන්නේ ඒක තාම වැඩිලා නැහැ. ඒක වැඩුණා නම් ඒක වෙන්නේ නැහැ. තුවාලේ සනීප වෙනවා එහෙම නැත්නම් දසවනවා. මේක දැනගන්නේ කොහොමද? දවස ගන්න තියෙන කැක්කුමට අනුව. එන්නෙන්ද ඊට වඩා අද කැක්කුම අඩුනේ නම් සනීප වෙනවා. තුවාල හරන්න ඕනේ. ඒ බැන්ඩේජ් ගලවල එක මේ බලන්න ඕනේ. ඇයි? දන්නවා කැක්කුම අඩු වෙනවා කියන්නේ සනීපනවා. ඊට වඩා අද කකුල හඩිය තියන්නවත් බෑනේ. ඊයේ අඩිය තියන්න බෑ. අද හිට ගන්නවත් බෑනේ. තනි කකුලෙන් හිට ගන්නවත් බෑ. ඒ කියන්නේ මොකද්ද මේ වෙන්නේ? වැඩි වෙන, පැසවනවා ඒ කියන්නේ. එහෙනම් තුවාලේ වේදනාව අඩු වෙනවා නම් සනීප වෙනවා, වැඩි වෙනවා නම් පැසවෙනවා. පටවි මට්ටමේ තියෙන ගැටුම අඩු වෙනවා නම් කමඨාන වැඩෙනවා. පටවි මට්ටමේ ගැටුම වැඩි වෙනවා කමඨාන චර සරලද අපිටම පරික්ෂා කරගන්න පුළුවන් මේක කාගෙන්වත් ආණ්ඩ අවශ්‍ය නැහැ ගුරුවරයාට නිතරම කියන්න අවශ්‍ය අපිම චෙක් කරලා බලනවා ඊට වඩා අද ටිකක් ගැටෙන වැඩි නේ එහෙනම් කමටන වැරදිලා ඊට වඩා අද ටිකක් තැම්පත් භාවය වැඩි ඊයේ පින්ඩපාත යනකොට තිබිච්ච මානසිකත්වයට වඩා හද නිවිලා ඊයරන් ඒ රාත්‍රියේ අඳුම පිටින් කෙනෙක් දුවගෙන ආවනේ කලබලයට අට අමතක වුණා. මේ විදිහට යන්න හොඳ නැහැ කියලා. ඒ හාම්දුරෝ මිස් වෙනවා අපට හාම්දුරන්ට දාන්න බෙදා ගන්න බැරි එක කලබලයට දුවගෙන ආවේ. කිසිම මේ චාරයක් මුකුත් නැහැ. මේ මේ වගේ මිනිසුන්ගෙන් බත් කන්නත් මට කර්ම තිබුණා නේ කියලා බැන බැන ගත්තේ ඉතේ. මේ වගේ මිනිස්සු අපිලිවෙලට දාන්න බෙද මොනවා කරන කර්මයක් ගෙවන්න එපායි කියලා ඒක අරගෙන ගියා. හදත් යනවා. පොඩි ළමයි ඉතින් හැඳුම් නැතුවත් ඉන්නේ ප්‍රශ්නයක් නැහැ. මට ඕනේ බත්නේ මම ආවේ බත් ගන්නනේ. මිනිසුන් ගැඳුම් මට ප්‍රශ්නයක් නැහැ. බත් ටික ගන්නයි බත් ලැබුණා ගියා. ඊයට වඩාද නිවිලානේ. ඊයේ තිබිච්ච ගැටීමේ ප්‍රතිශතය වෙනස් වෙලානේ. ඊයට වඩා මානසිකවත් අද ටිකක් විවේකයිනේ. එහෙනම් කමටාන හරි. කමටාන වැඩිලා. වැඩෙනවා. වැඩමින් පවතිනවා. අපිව අපිම පරිස්සම කරන්න ඕනේ. නිතරම අපි බලන්න ඕනේ මේක හරියට වැඩෙනවද? ගුරුවරයා නිවැරදිම කිව්වද? මට හරියට තේරුණාද? හරියටම ඒකමද වඩන්නේ? වැඩෙනවා නම් නිවෙනවා. වැඩෙන්නේ නැත්නම් කැළඹෙනවා. මේකෙන් තමයි දැනගන්නේ. දැන් ඊයේ පෙරේදාත් අපි මේක සාකච්ඡා කළා. ඒකට නිර්වචන කිව්වා. ඒක පෑදෙලි කළා. දැන් අද පෑදෙලි කමත් එක්ක දැන් වැටෙනව නේද? ඊයට වඩා පෙරේදාට වඩා අද තේරිච්ච ප්‍රමාණය වැඩි කියලා. ඒ කියන්නේ මේක තේරෙනවා වැඩි කියලා කියන්නේ වැඩෙන ප්‍රමාණය වැඩි. තේරෙන ප්‍රමාණයටලු හරියට වැඩෙන්නේ. හරියට වැඩුණොත්ලු ප්‍රතිඵල තියෙන්නේ. එහෙනම් මේ විදිහට වඩන්න වෙන මොන හරි ගැටලු ප්‍රශ්න තියෙනවද?